වාසනාවන්ත පිනතුනි ජගත් හේවගේ මහත්මයා සිරෝමනී සඳරත් මහත්මියතුළු මේ දරුවන් ඥාති මිත්‍රාදීන් කවුරුත් එක්ක රාජ්‍ය වෙලා අද දින මේ විහාරස්ථානයේ ඉතාම ලස්සන පින්කමක් සිදු කරලා නිමාණපත් තත්තාව සිදු කළා වූ පින්කම පිළිබඳව මේ පිනතුන් සතුටට පත් වෙන ගමන් ඒ මියගිය ආදරණීය මෞතුමියතුළු මියගේ ඥාතියෝ සෝපත් කරන ඒ අතනු සතුටට පත් කරන අවස්ථාව. ඉතින් මේ පින්කම දැස බලන විට ඉතාම පැහැදිලි කාරණයක් බොහෝ ඥාති මිත්‍රාදීන් සම්බන්ධ කරගෙන මේ පින්කම කරන්නේ. මේක තමයි පින්කමකින් සිදු වූ ප්‍රධාන ලක්ෂණය. සමහරැත්තන් තනියම පින්කම් කරනවා. නමුත් ඥාති මිත්‍ර හිතවන්ත ආදීන් සම්බන්ධ කරගෙන අස්තහඬුයි. කිසියම් පින්කමක් සිදු කරන අවස්ථාවේදී ඒ පින්කමේ සාරකත්වය බලන එක ලක්ෂණයක් තමයි කොච්චර පිරිසක් ඒ පින්කමට සහභාගී කරවා ගන්නවාද කියන කාරණය. මං හිතන්නේ ඇති මේ දානමය පින්කම වඩාත් ලස්සන වුණේ මේ පිනතුන් බොහෝ අය බොහෝ දෙනෙක් මේ පින්කමට සක්‍රියව සම්බන්ධ වුණා සහභාගී වුණා. ඒක ඉතාම වැදගත්. ඒ වගේම සහභාගී වෙච්ච ඔබ හැම දෙනාම දාන උපකරණ සකස් කරගෙන ඇවිදින්න ඔබේ දෑටි මඟුත පූජා බෙදුවා සාමින වහන්සේට දානය පූජා කළා. ඒ කාරණයෙන් වඩාත් මේ පින්කම අර්ථවත් වෙනවා අලංකාරවත් වෙනවා. පින්කම සිදු කරන අවස්ථාව ගැන ධර්මයේ සඳහන් වන්නේ පුබ්බේව දානසුමනෝ දනං චිත්තං පසාදේ දත්වා අත්තමනෝ හොති කියලා. පින්කමක් කරනවා නම් ඒ පින්කම කරන කලින් සතුටින් පින්කම් කරන්නට ඕන. පින්කම් කරන අවස්ථාවේදී ඊටම පහන් සිතින් පින්කම් කරන්නට ඕන. පින්කම සිදු කළ ඉවරට පස්සේ ඒ ගැන නැවත නැවතත් හිතලා සතුටටපත් වෙන්නට ඕන. මේකට තමයි තුන් සිත පහදවාගෙන දානදී පින්දහම් කරන්න කියලා කියන්නේ. එතකොට ඔබ මං හිතන්නේ සති ගාන මාස ගාන මේ පින්කමට සහභාගී වෙන්නට කල්පනා කරන්න ඇති. සූදානම් වෙන්නට ඇති. ඒ සියලුම අවස්ථා දානය දෙන කලින් සූදානම් වෙන අවස්ථාව. ඒක බොහොම සතුටින් කළේ. බොහොම ශ්‍රද්ධාවෙන් කළේ. මේ ආහාර පාන ආදී පිළිතර ආදී සූදානම් කරමින් ඔබ දවස් ගාන ගත කරන්නේදී ඒ වගේම පින්කම සිදු කරන අවස්ථාවේදී ඔබ ඉතාම සතුටින් මේ පින්කම සිදු කරන්නේ. ඉතින් මේ විහාරස්ථානයට ඇවිල්ලා මේ වගේ ලස්සන විහාරස්ථානයක ඉඳගෙන ආදරණීය මෑණියන් වෙනුවෙන් මේ පින්කම කරන් ලැබීම ඔබේ ජීවිතේ ලොකු භාගයක් වඩ සලකන්න. ඒ ආමන පින් අනුමෝදන් කරන අතරේදී මේ සහභාගීන බොහෝ දෙනාට ආශිර්වාද කරන්න පුළුවන් විදියට ඒ සහභාගීන් හැම දෙනාගේම මියගේ ඥාතීන්ට මේ පින් අනුමෝදන් කරන්න පුළුවන් ආකාරයෙන් තමයි ඔබ මේ පින්කම සිදු කළේ. එනිසා පින්කම් කරන මේ අවස්ථාවේ ඊතම්වා සතුටින් දෙන අවස්ථාව. ඊළඟට මේ පින්කමෙන් පස්සේ ඔබ ගෙදර ගිහිල්ලා නැවත සති ගාන මාස ගාන ගියත් ඔබට මේ ගැන හිතේට සතුටට පත් වෙන පුළුවන්. නැවත මේ වගේ දානයක් මේ පින්කම සිදු කරන මොහොත දක්වාම මේ පින්කම ගැන හිතේට සතුට වෙන්න ඕන. එතකොට මේක දානයක් විතරක් නෙවෙයි ඒක චාගානුසති භාවනාවක් වෙනවා. අපි දෙන දානයේ වඩාත් මානසිකසදායි වන්නේ ඒ දානයේ ඡාගානුසති භාවනාව වෙනට ඕන. පින්කම ගැන හිතලා නැවත නැවතත් සතුටටපත් වීම ඒක දානයක් විතරක් නෙවෙයි ඒක ඡාගානුසති භාවනාවක් කියලා කියනවා. ඉතින් අන්නේ විදියට පින්කම ගැන හිතුවොත් තමයි වඩාත් මේ පින්කම ආනිසංස සිද්ධවන්නේ. ඉතින් ඔබ මේ දානය සිදු කළේ ඉතාම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන්. මේ ස්වාමීන් වහන්සේලා කෙරෙහි බුදුරජාණන් වහන්සේ කෙරෙහි ඉමහත් ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ආදරයෙන් මේ පින්කම සිදු කළේ. අනේ මේ තම වැදගත් වෙනවා. අපි බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් සම්බුදු පූජා පවත්වනකොට ස්වාමීන් වහන්සේ වෙනුවෙන් දානය පූජා කරනකොට ඒ සරු කුඹලන් ආදී ස්වාමීන් වහන්සේලා සිහිපත් කරනවා. උන්වහන්සේගේ සීලාදී ගුණයන් උන්වහන්සේලා සාන්තණයෙන් කරපු කැපවීම සිහිපත් කරලයි අපි මෙවැනි දානමය පින්කම් සිදු කරන්නේ. අද බලන ඔබට මේ වගේ ලස්සනට පින්කම් කරන් ලැබෙන්නේ ඔබේ ආමන තාත්තට පින්මෝදන් කරන් ලැබෙන්නේ දහම් පදයක් අහන ලැබෙන්නේ මේ ස්වාමීන් වහන්සේලා කරන කැපවීම හේතුවෙන්. එදා අතීතයේ පටන් සරු කුඹලන් ආදී ස්වාමීන් වහන්සේලගේ පටන් වසර 2500 කට අධික කාලයක් සීවස් 25 කට අධික කාලයක් මේ ස්වාමීන් වහන්සේලා කළා වූ ඒ ධර්මමය කැපවීම නිසායි ඔබට අද මේ වගේ සද්ධර්මයක් ලැබිලා සම්බුද්ධ ශාසනයක් හිමි වෙලා මෙවැනි පින්කම් කරන්නට අවස්ථාව ලැබිලා තියෙන්නේ. ඉතින් අන්නේ ප්‍රසාද ජනක සිතවිලින යුක්තවයි අප දානමය පින්කම් සිදු කරන්න ඕන. විශේෂයෙන්ම ධර්මයේ සඳහන් වෙනවා දානයක් සිදු කිරීමේදී අපි කොහොමද ඒ දානය දෙන්නට ඕනේ කියලා. කාරණා පහක් දක්වනවා. සක්කච්ඡන් දානං දේති, සහත්සං දානං දේති, ඒ වගේම චිත්තකත්වා දානං දේති, අනුපවෙන්තං දානං දේති, ආගමනදීත්‍යෝ දානං දේති කියලා. සක්කච්ඡන් දානං දේති කියන්නේ දානය මැනවින් සකසලා පිළිවෙලට දානය දෙන්නට ඕන. දැන් මේ වෙනතුන් දුන්නා වගේ. සහත්සා දානං දේති සියලුම දානය දෙන්නට ඕන. අර්ධකේම දානය බෙදන්නට ඕන. ඒකත් දානයේ අනිසංස වැඩි වෙන හේතුවක්. චිත්තකත්වා දානං දේති. දානය දෙනකොට ගෞරවයෙන් දානය දෙන්නට ඕන. අර්ධකේම දානය පූජා කරන්න අපි. ඒකත් දානයේ තියෙන ඕන ලක්ෂණයක්. අනුපවිද්දන් දානං දේති. නිතර නිතර දානය පුරුදු කරන්නට ඕන. ආගමන දිට්ඨිකෝ දානං දේති. දානය පූජා කරනකොට ඒ දානය තුළින් තමට ලැබෙන ආනිසංස ගැන හිතලා කම්පල අදහගෙන දානය දෙන්නට ඕන. මෙන්න මේ ලක්ෂණ පහෙන් දානයක් දෙීම තමයි වඩාත්ම ආනිසංසදායී ලෙස ධර්මයේ සඳහන් වන්නේ. ඉතින් ඔබ මේ දීපු දානයත් එවැනි ආනිසංසදායී දානමය පින්කමක් විදියට අපට සැලකන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ වේලාම සූත්‍රයේ තාම පැහැදිලිව දක්වනවා යම්කිසි කෙනෙක් දානය දෙනකොට දානය සුළු දෙයක් වෙන්න පුළුවන් දෙන්නේ ලොකු දානයක් වෙන්න පුළුවන්. නමුත් දානය කුඩා දෙයක්ද ලොකු දෙයක්ද කියන එක නෙවෙයි අදාළ වෙන්නේ. ඒ දානය දෙනකොට කොයිතරම් දුරට මෙන්න මේ ලක්ෂණ වලින් යුක්තව දානය දෙන්නේ කියන එක මතයි දානය ආනිසංස වැඩි වෙන්නේ. යම්කිසි කෙනෙක් මේ ලක්ෂණ වලින් යුක්තව දානයක් දෙනවා නම් ඒක නට ලැබෙන ආනිසංස රාශියක් දක්වලා තියෙනවා. ඒ ආනිසංස අතරින් ප්‍රධානතම දේ තමයි සද්ධර්මය තමන්ට ලැබෙනවා කියන කාරණේ. ධර්ම ශ්‍රවණය කරන්න අවස්ථාව ලැබෙනවා. ඒ ධර්ම අහනකොට ධර්මයේ ගැඹුරම කාරණා තේරුම් ගන්නට මනස යෙදෙනවායි කියලා. මෙන්න මේක තමයි පින්තුණි දානමය පින්කමෙන් ලැබෙන ප්‍රධානතම ආනිසංසය. ඔබට දැන් හිතෙන්න පුළුවන් අපි හුඟක් ආඹුරන්ට හුඟක් ඇවිල්ලා දානේ දුන්නා. ඥාතීන්ටත් හොඳට පින් අනුමෝදන් කළා කියලා. ඒකත් දානයේ කිසියම් සාර්ථකත්වයක් තමයි. හැබැයි පින්තුණි අපි ජීවිතයේ හැමලෙසම දානය පුරුදු කරනවා නම් අපට ලැබෙන ප්‍රධානතම ආනිසංසය තමයි අපට හොඳම කල්යාණ මිත්‍රයන් ලැබෙන්නට ඕන. ඒ කල්යාණ මිත්‍රයන් හරහා සද්ධර්ම ලැබෙන්නට ඕන. ධර්මයේ හොඳම කරුණ අපට අහන්නට අවස්ථාව ලැබුණොත් තමයි සැබවින්ම අපි දීපු දානයේ සාන්දෘෂ්ටික ඵලය ලැබුණා කියන එකේ ප්‍රතිඵලය වෙන්නේ. අනේ මේ පින්තුණි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සදහම් පණිවිඩය මොකද්ද කියලා අපි තේරුම් ගන්නට ඕන. උන්වහන්සේ වසර 45ක් තිස්සේ දේශනා කරපු ධර්මය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදන්න පුළුවන්. එකක් මෛත්‍රිය, අනිත් එක සතිමත් බව. මෛත්‍රී භාවනාව සතිමත් භාවයක් තමයි සම්පූර්ණ බුදුදහම කියලා කියන්නේ. අද වර්තමානයේ මනෝවෛද්‍ය විශේෂඥවරු මානසික ආතතිය සඳහා ප්‍රකාශ කරන දෙන ට්‍රීට්මන්ට්ස් වලින් ප්‍රධානම දෙකක් තමයි මෛත්‍රී භාවනාවත් සතිමත් භාවයත් කියන්නේ. බලන්න පිනොත් අපි කොච්චර වාසනාවන්තද. අද වර්තමානයේ නවීන මනෝවෛද්‍යවරු මනෝවෛද්‍ය විශේෂඥවරු මිනිස්යාගේ මානසික ආතතිය දුරු කරන්නට ස්ට්‍රෙස් මැනේජ්මන්ට් වලට ඒගොල්ලන් ප්‍රධාන වශයෙන් ට්‍රීට්මන්ට් දෙකක් සඳහන් කරනවා. loving kindness meditation and mindfulness meditation. මේ දෙක වර්තමානයේ ලෝකේ ප්‍රකාශ කරනකොට ඊට වසර 2500කට කලින් සියවස් 25කට කලින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යන්තං සන්තං පදං අවිසමෙච්ච සබ්බේ සත්තා භවද සුභිතන්තා කියලා. යම්කිසි සාන්ත පදයක් කැමති නම් මෛත්‍රී භාවනා වඩන්න කියලා. ඒ වගේම ඒකායන වික්‍රමයන් මග්ගෝ සත්තාන විසුද්ධිය සෝක පරිද්දමන සමතික්‍රමාය දුක්ඛ දෝමන සනඟත්ංගමයි කියලා දේශනා කරා මහා සතිපට්ඨාන සූත්‍රය. සත්‍යංගයේ සෝක පරිද්දව දුක් දෝමන දුරු කරන්නට සතිමත් බව වඩන්නට කියලා. එතකොට මෙන්න මේ කරුණ දෙක වැඩිම තමයි අපේ සමස්ත ජීවිතයේ සාර්ථකත්වය කියලා කියන්නේ. අපේ ආධ්‍යාත්මික ජීවිතයේ සම්පූර්ණ සාර්ථකත්වය කියන්නේ අපේ මානසික සැනසීම, මානසික සුවය. ඒ මානසික සුවය කොයිතරම් දුරට තමා ලබා ගන්නවාද කියන එකේ ප්‍රධානතම ලක්ෂණ දෙක තමයි දවසට කොච්චර වාරයක් ඔබ මෛත්‍රී භාවනා වඩනවද, සීල සත්තෝසෝපත්තේත්වා කියලා දවසට විනාඩි කීයක් නැත්නම් පැය කීයක් ඔබට මෛත්‍රී භාවනා වඩන්න පුළුවන්ද? අනිත් කාරණේ දවසට කොච්චර වාරයක් ඔබට සතිමත්ව සිහියෙන් ඉන්න පුළුවන්ද කියන කාරණේ. මෙන්න මේ දෙක මතයි අපේ ආධ්‍යාත්මික ජීවිතයේ සාර්ථකත්වය ළඟාපවතින්නේ. ඒ නිසා අප දෙන දාණයෙන් ලැබෙන ඉහළම ප්‍රතිඵලය තමයි මෙන්න මේ සදහම් පණිවිඩය අහන්න අවස්ථාව ලැබෙනවා. ධර්මය ළමන්ට අවස්ථාව ලැබෙනවා. ඒ ධර්මයෙන් නිවැරදි දැක්මක් ඇති වෙනවා. ඒ දැක්ම තුළින් අපි යහපත් කල්පනා ඇති කරගන්නවා. අව්‍යාපාද සිතිවි ඇති කරගන්නවා. ඒ වගේම අපේ වචනය සංවර වෙනවා. අපේ කායික ක්‍රියාවන් සංවර වෙනවා. අපේ ජීවන ගමන අපි කරන රැකිරක්ෂා ධර්මික වෙනවා. අපේ උත්සාහය දැහැමි උත්සාහයක් බවට පත් වෙනවා. අපි සතිමත් බව දිනු කරනවා. ඒ සතිමත් බව වැඩි වීමේ ප්‍රතිඵල විදිහට අපි හිත සමාධිමත් කරගන්නවා. මේ මොකද පේනද මේ සඳහන් කළ කාරණා ටික? හොඳයි, ආරස්තික මාර්ගයේ සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. එතකොට අපි මේ සම්බුද්ධ ශාසනයේ ලබන අගනාම ප්‍රතිඵලය තමයි කල්‍යාණ මිත්‍රාශ්‍රේ සදම ශ්‍රවණේ ලැබිලා මේ සම්මා දිට්ඨිය ඔස්සේ ආරස්ඨාංගික මාර්ගයේ කරුණ ටික අපේ ජීවිත ඉදිරිපිට අපට පිළිපදිනට අවබෝධය අවස්ථාව විවේක ලැබෙනවා. මෙන්න මේ කරුණ මට කියලා කියන්නේ the 8 mindfulness steps of happiness. සතුට ලබන පියවරට කියලා මේකට කියන්නේ. ඉස්සර ආරස්නික මාර්ගය කියලා කියපුවක දැන් අලුතෙන්ම කියන්නේ විද්වත් ස්වාමීන් වහන්සේලා සඳහන් කරන්නේ සතුට ලබන ක්‍රමවේදයට කියලා. ඒ නිසා ඇත්තටම අපි සතුට ලබන්න කැමති නම් මෙන්න මේ සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිවිධ ශික්ෂාව නැත්නම් ආරස්ඨංග මාර්ගය එක්කම දුරට අනුභවණය කරන්නට ඕන. ඒකෙන් තමයි අපිට නියම සැනසීම ලැබෙන පිණුතුනි. මෛත්‍රී සිතිවිලි දිනු කරගෙන සතිමත් බව දිනු කිරීම. අද ලෝකයේ බොහෝ දෙනෙක් මයින්ඩ්ෆුල්නස් එක ප්‍රැක්ටිස් කරන කාලයක්. ඔබ දන්නවා ශ්‍රී ලංකාවේ එහෙම සති පාසල කියලා වැඩසටහනක් යනවා. ඒකට බෞද්ධයන් විතරක් නෙවෙයි අබෞද්ධ ළමයෝත් සතිමත් බව පුහුණු කරනවා සති පාසල කියලා. හැම පාසලකම ළමයින් කාර්යනානෙම වෙලාවක් වෙන් කළ තියෙනවා සතිමත් බව දිනු කරන්න. බෞද්ධ අබෞද්ධ හැම දෙනෙක්ම ලෝකයේ සතිපට්ඨානය මයින්ඩ්ෆුල්නස් එක ප්‍රැක්ටිස් කරන කෙනෙක් අපි ඉන්නේ. අන්නේ සතිමත් බව හිටිය පමණටයි අපට අපේ හිතට එන සිතිවිලි තේරුම් අරගෙන අකුසල සිතිවිලි දුරු කරගන්නට කුසල සිතිවිලි දිනු කරගන්නට අපට අවස්ථාව ලැබෙන්නේ. ඉතින් ඒ ගැනත් ඔබ අවධානය යොමු කරන්නට ඕන. වඩා වඩා මේ සඳහා මඟට අපි පිළිපදින්නට ඕන. පිළිපන්න තමයි අපි වඩා සාර්ථක වන්නේ. ඒ වගේම අප මේ දහම් මඟ යන අතරේදී මේ පිළිතුන් මේ පුරාණ ධර්මයන් සම්බන්ධ කරගත්තා වගේ ඒ දහුවන්ට මේ ධර්ම වරප්‍රසාදය ලබා දෙන්නට ඕන. අමල සාන්තල ධහමෙන් හැසිරෙනකොට ඒකෙන් ලැබෙන ප්‍රධානතම ආනිසංසය තමයි ඔබේ දරුවන් මොනවරු මිනිපිරියන් ඔබ දැස හොඳට බලාගෙන ඉන්නේ. ඔබ දැහැමුණු පමණට ඒ දරුවනොත් නිරායාසයෙන්ම දහම වෙත නැඹුරු වෙනවා. අමුදෙන් අවවාද දෙන්න ඕනේ. ඒ ආදර්ශයම දරුවන්ගේ ජීවිතයට ලොකු පිටක් වෙනවා. ඉතින් මම හිතන්නේ ඔබ රැස්වෙච්ච හැම දිනෙකම දහමට කැමති, දහමට නැඹුරු වෙච්ච දැහැම ජීවිත ගත කරන හැටියට ඔබත් මේ සද්ධර්මය තුළ දාන ආදී පින්දාංශල කරමින් සීලාදී ප්‍රතිපත්ති සම්පූර්ණ කරගනිමින් ඔබේ දරුවන්ට මේ දැහැමි ජීවිතයේ ආලෝකය ආදර්ශයක් වෙන විදිහට ගත කරන්න අදිස්ත්‍රාණ කරගන්න ඒ සඳහා ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. රැස් කරගත් මේ උතුම් කුසල ධර්මය තුනෙන් ජනිත කරගත්තා වූ මේ උත්තම පුණ්‍ය ඵලය මේට මාස 3කට කලින් මිය ගිය සෝමාවති මාතාව මේ පින අනුමෝදන්ව සුවපත් වේවා. ඒ වගේම රන්මණිකා මාතාව ප්‍රධාන, ඒ වගේම බේබිනෝනා ප්‍රේමරත් මාතාව, නිහාල බණ්ඩාර මහත්මයා නමින් මිය ගිය ආදරණීය දෙමෝපියන්, රන්මැණිකා මාතාව ඇතුළු එමියගිය යම් තාක් ඥාති මිත්‍රාදීන් වෙත්නම් ඒ හැම දෙනාම මේ අවස්ථාවේදී සිහිපත් කරගන්න. ඒ වගේම මේ පින දැක සුවපත් විය හැකි යම් තාක් ඥාති මිත්‍රාදීන් වෙත්නම් ඒ සියලු දෙනාද මේ පින දැක සුවපත් වෙත්වා උතුම් නිවනින් සැනසෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් මේ පැම් වාදනය ළඟට ඇවිල්ලා කැමරට මේ අපි පුණ්‍ය ආනන්දනා කරමු. හොඳයි, ඔබ සිහිපත් කරන්න ඥාතින් හොඳට මේ අවස්ථාවේදී මතක් කරගන්න. ඒ හැම දෙනාම මේ පිණින් සුවපත් වෙත්වා කියන ප්‍රතමෙන් අපි ඇයට පුණ්‍ය ආනන්දනා කරමු ගාථාව කියලා. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා වන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා වන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා වන්තු ඥාතයෝ. යතා වාරිවහා පුරා පරිපූරෙන්ති සාගරං ඒව මේව ඊතෝ දින්නම් පේතානම් උපකප්පති. උන්න මේ උදකං වට්ටං යතා නින්නම් පවත්තති. ඒව මේව ඊතෝ දින්නම් පේතානම් උපකප්පති. හොඳයි, අප මේ රැස් කරගත් සියලු පින් දෙවියන්ටත් අනුමෝදන් කරමු. විශේෂයෙන් ආශිර්වාද කරන්න බලාපොරොත්තු වෙන ඒ වැඩිහිටි මෞදෙමාපියන්ටත් අපි මේ අවස්ථාවේදී ආශිර්වාද කරමු. සිරෝමණී මහත්මියගේ ආදරණීය මෑණියන් ඇතුළු ඒ වගේම උපන්දිනය සමරන සම්පත් ඉන්දික පතිරාජ මහත්මයා ඇතුළු ඒ හැම දෙනාටමත් ඒ වගේම පින්කමට සහභාගී වෙච්ච මේ වැඩිහිටි දූදරු හැම දෙනාටමත් දෙවියන්ගේ දහම රැකවරණය ආශිර්වාදයේ සැලසේවා කියන ප්‍රතුමෙන් අපේ දෙවියන්ට පුණ්‍ය ආනුමෝදනා කරමු ගාථාව කියලා. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්මේ දේවා අනුමෝදන්තු සම්බ සම්පන්ති සින්දියා. එත්තාවතාච අම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ දේවා අනුමෝදන්තෝ සම්බ සම්පන්ති සින්දියා. එත්තාවතාච අම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ දේවා අනුමෝදන්තෝ සම්බ සම්පන්ති සෙන්දියා. හොඳයි, පිනතුනි ජගත් ඒ වගේ මහත්මා ඒ වගේම ශිරෝමණී සඳරත් මහත්මිය ධ්‍යාන සලිනී සඳිත් කියනේ දරුවන් ඇතුළු පින්කමට සහභාගී වෙන්නේ හැම දෙනෙක්ම බොහොමත්ම සතුටට පත්වන්න අද දින ඒ ආදරණීය මෑණියන් වෙනුවෙන් සිදු කරන්න බලාපොරොත්තු වුණු දානමය පින්කම බලාපොරොත්තු වුණාටත් වඩා හොඳින් ඉතාම ලස්සනට අලංකාරවත්ව හැම දිනාටම පින් වැඩෙන විදියට ඔබේ දෑතින්ම සිදු කරගන්නට අවස්ථාව ලැබුණා කියලා. රැස් කරගත් උතුම් පින් දහමල බලයෙන් ඔබ හැම දිනාටම මෙලොව වශයෙන් නිරොග් නිරෝගී සම්පන්නියේ කිර ජීවනයේ සැනසේවා. ජීවත් වෙන කාලයේ සතුටින් සැනසීමෙන් ජීවත් වන්නට මේ උතුම් පින්කමත් ආශිර්වාදයක් වේවා. සසර ජීවිත සුවපත්ව ප්‍රාර්ථනා අනුකූලව උතුම් නිවන් සුවයත් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. අභිවාදන සීලස්ස නිච්ඡං වන්දාමචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සංග සම්පන්ති මේවච. අතෝ නිබ්බාන සම්පන්ති ඉමිනාතේ සමිංජති.